yürünimini edina sende bala bagi esili da sunime ki gira dete di aida yura ki kata nimni et nimni virusime ki gira සුපින් කල්පනා සනසා සවන් රාව දීපා වුණා මදුගී කුබුල් ගායනා ඒ දුන්න පාටින් සිතේ මාලිගා තනා දුන්නේ ඇයගේ සිනා නිම්නේ සයුරු නිම්නේ හැදෙනා සැඳෑ බලා yuraki kata ninne et ninne iruse me kiya විඳීලා ඇගේ ආදරේ ඉදී පාට පාටින් හැදුලුකයේ දුටුවා සැබෑ ජීවිතේ මල් දුටුව පමණින් වසන්තේ නොයේ කියා දුන්නේ ඇයගේ සිනා නිම්නේ සයුරු නිම්නේ හැදෙනා සැඳවලා ඇසලී දසුනේ මකීයා දෙතදි ඇහිදා යුරාකි තතා නින්නේ ඇත නින්නේ ඉරුසේ මකීයා